ශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සං ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉසුන් වහන්සේලාට නියම කළා තියෙනවා සේකයා කියලා සිකපද 75. එවතුම් තවතුම් ගැන තියෙනවා 26ක්. 26යි තුන 29ක්ම තියෙනවා. ආහාර පාන පරිභෝගය සඳහා 30ක් තියෙනවා. හැබැයි ඒවා අපේ බෞද්ධ ජීවිතවලට බොහෝම ප්‍රයෝජනයි. ඒ කාලේ අදත් ඉන්දියාවේ ඒ කාලෙත් අදත් පවට්න අසංවර සංසංවර කරන්න මේ සිකපද පනවලා තියෙනවා. ඉන් සමහර කීපයක් වික්ෂුන් වහන්සේලාට පමණයි. එසේ නැත්නම් කාටත් වැදගත් මේ පිළිවෙත් ශාසනයක් එහි සඳහන් වෙ තියෙනවා. චක්කුණා සංවරෝ සාදු සාදුසෝතේන සංවරෝ ධානේන සංවරෝ සාදු සාදු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ මනසා සංවරෝ සාධු සාධු සම්බත් සංවරෝ සම්බත් සංවතු භික්ඛු සම්බ දුක්ඛා පමුච්චති වේකතන ඒ කියන්නේ ධම්මපදයේ භික්ෂු වර්ගයේ මුලටම තියෙන ගාථා හත්ත සංයතෝ පාද සංයතෝ වාචාය සංයතෝ සංයතුත්තමු අජ්ජත්තරතෝ සමාහිතෝ ඒකෝ සම්පිසුතෝ තමාහු භික්ඛුන් ඔය තව සංවර ගාථාව යෝමක සංයතෝ භික්ඛු මිතභානි අනුද්දසෝ අත්ථං ධම්මං ච දීපේති මధుරං තස්ස භාසිතං ඔය තවත් සංවරයේ සඳහා ගාතාවක් සුගතා පහම භික්ඛු වර්ගයේ ධම්මපදයේ සේකයා ඔකට සම්බන්ධ කරලා ගන්නට ඕනේ ඇසෙන් සංවර වීම උතුම් සක්ුණා සංවරෝ සාදු ඇසෙන් සංවර වීම උතුම් සාදු සෝතේන සංවරෝ කණින් සංවරසි වීමත් උතුම්. ධානේන සංවරෝ සාදු නාසිකාවෙන් සංවර වීමත් සුදුසුයි උතුම්. සාදු ජීවහාය සංවරෝ දෙලෙන් රස සංවර වීමත් උතුම්. කායේන සංවරෝ සාදු කයින් සංවර වීමත් උතුම්. සාදු වාචාය සංවරෝ වචනින් සංවර වීමත් උතුම්. මනසා සංවරෝ සාදු සිතින් සංවර වීමත් උතුම්. සාදු සම්බත් සංවර මේ හැමතැනම සංවර වීම උතුම්. සම්බත් සංවතෝ භික්ඛු සම්බ දුක්ඛා පමුච්චති. මේ හැමතැනම සංවර වූ බෞද්ධයා දුකින් මිදෙනවා. හත්ත සංයතෝ පාද සංයතෝ වාචාය සංයතෝ සංයතුත්තම අතින් සංවරයි. පයින් සංවරයි. වචනින් සංවරයි හැමතැනම යම් කෙනෙක් සංවර නම් සම්බත් හත් සංයතෝ පාද සංයතෝ වාචා සංයතෝ සංයතුත්තනෝ අජ්ජත් රතු තමන්ගේ సంతාන ගැන ආධ්‍යාත්මික ගුණ ගැන හැලීමෙන් වාසය කරනවා. සමාහිතු තැන්පත් මනසින් වාසය කරනවා. ඒකෝ සන්තුසිතු තමාහු භික්ඛුන් දෙවිචුන් වහන්සේ නැත්තම් යෝගාවචරයා බෞද්ධයා තමාම තමන් සැනසෙනවා. යෝ මුඛ සංයතෝ භික්ඛු යං කෙනෙක් වචිනේ සංවරයි. හිතබානි අනුද්දතු පමණට කතා කරනවා විසිරණ වචන කියන්නේ. අනුද්දතෝ කියන්නේ විසිරණ වචන කියන්නේ නිකන් වාචාල වචන කියන්නේ. එතකොට මදුරන්තස්ස භාෂිත අත්තං ධම්මංච දීපේති අර්ථේ ධර්මයේ අපද්‍යාත්ම කියනවා. එයාටත් කතා බොහොම නිරි. කොයි විදිහේ ධම්මප්‍රදේ තියෙනවා. දැන් ඒකවලට සාමාන්‍යයෙන් දිවි ජීවිතවලට අවශ්‍ය වෙන ශේඛ්‍යාගෙන කෙටියෙන් හඳුන්වා බලමු. භික්ෂුන් වහන්සේලාට තියෙනවා පරිමණ්ඩලං නිවාසේ සාමීති සික්ඛාකරණීයා පරිමණ්ඩලං පාරුපිස්සාමීති සික්ඛාකරණීයා සසංගතෝ අන්තරඝරේ ගමිස්සාමීති සික්ඛාකරණීයා සසංගතෝ අන්තරඝරේ නිසීදිස්සාමීති සික්ඛාකරණීයා සුපටිච්ඡන්නෝ අන්තරඝරේ ගමිස්සාමීති සික්ඛාකරණීයා සුපටිච්ඡන්නෝ අන්තරඝරේ නිසීදිස්සාමීති සික්ඛාකරණීයා ඔක්ඛිතචක්ඛුවන්තර ඝරේ ගමිස්සාමීති සික්ඛාකරණීයා ඔක්ඛිතචක්ඛුවන්තර ඝරේ නිසීදිස්සාමීති සික්ඛාකරණීයා න උක්ඛිතකායන්තර ඝරේ ගමිස්සාමීති සික්ඛාකරණීයා න උක්ඛිතකායන්තර ඝරේ නිසීදිස්සාමීති සික්ඛාකරණීයා ඔන්න 10ක් වෙනවද භික්ෂූන් වහන්සේ අඳින්න ඕන ශරීරේ වට වෙන හැටියට යුවෘත නැතුව, කොන් එල්ලෙන්නේ නැතුව, ශල්පියන් නැතුව, අලංකාර නැතුව අඳින්න ඕන භික්ෂුන් වහන්සේ අඳිනේ අඳිනකොට. ඉතින් මේ ජීවිතේ තේමනේ අලංකාරට අඳින්න වෙනවා. නමුත් ඒක සංවර ඇඳීම එතන නියම. පරිමණ්ඩලං පාරුපිස්සාමි. සූරු කොරවන කොට ඇඟ වැහෙන්න පෙරවන්න ඕනේ. මුළු ඇඟම වැහෙන්න ඕනේ, තවම ඉල වැහෙන්න ඕනේ. පරිමණ්ඩලං කියන්නේ ඒකයි. සූරු කොන් ඉස්සෙන්නේ පාත් වෙන්නේ නැතුව ආපසින් වටපිට අඳින්නට ඕන පෙරවන්නට ඕන සුපටිච්ඡන් වන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි කියන්නේ ස්ථානෙන් බැහැර ගම්මානෙට නගරකට යනවා නම් සුපටිච්ඡන් වූ මේ අද් දෙකේ මණික්කත්වයෙන් ඉහළ දෙල්ලෙන් යට දෙපায়ে මේ ඇස් රට තියෙන ඇස් රටෙන් මෙහෙම අඟල් හතරකින් උඩ වැහෙන්න ඕනේ ඒක සුපටිච්ඡන්න හොඳට පිළිසම් වෙලා කරලා තියන්න ඕනේ. දුරුකෝ කියනවා නම් ආපස්සෙ. ඒක අසම්මරය. ඊළඟට ගමිස්සාමි නිසීදිස්සාමි. ඒකට යනකොටත් ඒ සංවරය තියෙනනේ. ස්ථානෙන් බහැර වාඩි වෙනකොටත් ඒ සංවරය ඇතුව වාඩි වෙන්න ඕනේ. ඊළඟට සුසංගතෝ අන්තරගාරේ ගමිස්සාමි නිසීදිස්සාමි. ගමන් බියම යනකොට ස්ථානෙන් බහැර සංවරව යන්න ඕනේ. සුසංගිතෝ ඒ කියන්නේ දඟලන්නේ නැතුව, දුවන්නේ පලින් නැතුව, දුවන්නේ පයින් නැතුව, කලබල නැතුව, සාන්තව යන්න ඕනේ. ඒ වගේ වාඩිලා ඉන්නකොටත් එහෙමයි. ඔක්කිට චක්කුවන්තර ගබේ ගමිස්සාමි නිසීදිස්සාමි. භික්ෂුන් වහන්සේ තේ ගන්නේ පැහැදිලි කරන්න බෑ. භික්ෂුන් වහන්සේ ගමනක් යනකොට යටිහෙලාලෝ යැස් ඇතුව යන්න ඕනේ. වාඩිලා ඉන්නකොටත් එහෙමයි. අන්තරාවක් තියෙනකන් බලන්න පුළුවන්. ඇහැරලා. අනිත් වෙලාවෙ ගම්මේකට වඩා බලන්නේ ඊළඟට න උක්කිට කායන්තර ගරේ ගමිස්සාමි නිසිද්දිස්සාමි වික්ෂුන් වහන්සේගේ සූර තියනවානේ දැන් ওই සමහර ගිහි පැරණි ගිහි ඇත්තෝ යක ඇඳුමක් තියෙන උඩ ඇඳුමක් තියෙන උඩ ඇඳුම ටිකක් උස්ස ගන්නවා ධනෙ දක්වා ආරක්ෂාව නමුත් ඒක කැපෙන වික්ෂුවට උ දුවට ඒකෙන් කියන්නේ අසංවරකම ඒකට වාඩිලෙන කොටත් එහෙම සීළු කොනක් උස්සගෙන ඉන්න තහන ඊළඟට න උජ්ජාග්ගිකාන්තර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි අපසද්දවාන්තර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි න කායපචාලකං අතර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි ද බාහුපචාලකං අතර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි න සීසපචාලකං අතර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි උතන තියෙනවා 10ක් භික්ෂුන් වහන්සේ නම් ගමනක් යනකොට න උජ්ජාග්ගිකායි මහා හදින් සිනා නොවියිති මහා හදින් සිනාවීම අසංවරය. ඒකද කියලා නම් අපි සිංහල බසින් කොක් හඳලා හිනා වෙනවා කියලා නේද? කොත් හඬලා හිනා වෙන. ඒ හිනා වීමේ කොටස් තියෙන හයක්. ඉතින් ගුවන්ලා කියනවා වක්තුස්මින් හසනීයස්මින් නිහිතමත්තන් තුවක්කති. සිනහ වෙන්නේ සාධනයක් තියෙනවා දෙතුල විවෘත වුණා පමණක් ඇති. සද්ද නඟන්නේ කියලා. ශීලඟට යන කොටක් වාඩිලා ඉන්න කොටක් මහා ආදීන් සිනා නොවිය යුතුයි. ඊළඟට සසංගතු අප්පසද්ද අප්පසද්දෝ කියන්නේ කතාව දැන් ඒක භික්ෂුන් වහන්සේලාට විශේෂයි දීපින්න තුනේ කරන්න බෑ. තමන්ගේ කතාව දොළොස් ශ්‍රීණක් ඇතුළත ඉන්න කෙනෙකුට අහුනට ඒ විදිහට කතා කිරීම නැති ඒක වඩා සද නගන්න එපා කියනවා. අජින් කෑ ගහලා කියන්නේ එපා. දොළොස් ශ්‍රීණේ කියන්නේ අඩි 18ක් නේ. ඒ අඩි 18ක් ඈතින්න ගොලෙක මේ වචනේ තේරෙනවා. අයින් එහාට සද්දය එනවා තේරෙන්නේ නැහැ. ඒ මට්ටමෙන්ද කතා කිරීම පුරුදු කරගන්න ඕනේ ස්ථානෙන් බැහැර. ඊළඟට එන්නේ කාය ප්‍රචාලකම් බාහ ප්‍රචාලකම් සීස ප්‍රචාලකම් කියවේ කය පද්දව පද්දව යන්නේ. යන්නත් වාඩිලා ඉන්නත් කැපෙන්නේ. සමහර පැද්දේ පැද්දී ඉන්නවනේ මේ. ඊළඟට බාහ ප්‍රචාලකම් අද දෙක මේ පද්දවනවා නැනකොට යනකොට වාඩිලා යනකොට අද දෙක පද්දවන්න නැතුව තියෙනවා. මේ සීස ප්‍රචාලකම් ඉස හොල්ල හොල්ල යන්න හොඳ නැහැ. වාඩි වෙනකොට පිස හොල්ල හොල්ල ඉන්න හොඳ නැහැ. පිස්සෙක් කියලා හිතනවා. ඊළඟට තුන්වෙනි දශකයේ කියන්නේ නේ කම්බකතු අන්තරගාරේ ගමිස්සාමි නිසීදිස්සාමි නේ වේද ඕගුන්තිත අන්තරගමයේ ගමිස් අන්තරගාරේ ගමිස්සාමි නිසීදිස්සාමි නේ උක්කුටිකාය අන්තරගාරේ ගමිස්සාමි නිසීදිස්සාමි උත්කෘෂ්ඨ අන්තරගාරයේ ගමිස්සාමි නේ පල්ලාප්පිකාය අන්තරගාරයේ නිසීදිස්සාමි එතන තියෙනවා හයක් නේ කම්බකතු අන්තරගාරයේ ගමිස්සාමි නිසීදිස්සාමි කියන්නේ දැන් භික්ෂුන් වහන්සේටයි ඒක විශේෂිතින් ගිහින් තුන් දෙක සමාරුන්නේ පුරුදු වෙලා තියෙනවා අත් දෙක මෙහෙම තියාගෙන යන් දෙන්න තමයි කැපෙන්නේ. එතකොට වාඩිලන කොටත් දැත් දෙක මෙහෙම තියානින්ද කැපෙන්නේ ස්ථානෙන් බැහැර ස්ථානය ඇතුලේ නෙමෙයි. ස්ථානෙන් බැහැර ගමක නගරයක ගෙදරක. ඊළඟට න ඕගුන්දිත සීසු. ඒ කියන්නේ ඉස වහගෙන ගිලංකමක් තියෙනනම් පුළුවන්. ගිලංකමක් නැත්නම් ඉස වහගෙන ගමේ යන්න සුදුසු නෑ. ඉස වහගෙන ගමේ වාඩිලන්නේ සුදුසු නෑ ඕගුන්දිතු. අර මේ රටෙත් ඇති සිංහල රාජාහාර මුස්ලිම් අම්මලා වහගෙන යන්නේ ඒ වගේ. ඊළඟට නේ උක්කුටික අන්තර ගරේ ගමිස්සාමි. උක්කුටික කියන්නේ ඇඟිලි ආදින් නදී තියෙනවා. පිළිඹ උසගෙන ඇඟිලි ආදින් නදී තියෙනවා. ඒක කැප නැහැ. එහෙනම් තම විලුඹියෙන් පමණක් කඩේ තියෙදී යන ඇඟිලි පැත්ත උසගෙන. ඒ දෙකම කැප නැහැ. නේ පල්ලාත්තික අන්තර ගරේ නිසීදිස්සාමි. අන්න ඒක පාටක් වැදගත් වෙනවා. දැන් පල්ලාත්තික කියලා කියන්නේ ඒක පරිණි වචනය කියන අකවාටු බැඳගෙන කියන අකවාටු කියලා කියන්නේ මොනවාද? අත් දෙකෙන් මෙහෙම දනිස් දෙක වට කරගෙන වාඩුවේ. ඒක හත් පල්ලාත්තික. දුස්ස පල්ලාත්තික කියලා තියෙනවා. දැන් ඉන්දියාවේ දැනටත් තියෙනවා ඒ ස්ටේෂන් වල එහෙම වැඩ කරන සේවකයෝ. එයාත් අඳ ආසන වල වාඩි වෙන්නේ කැපේ නෑනේ. රතු පටියක් තියෙන රතු පටිය මෙහෙම ඇඟ වටේ දාගෙන දනිස් දෙක දඩගෙන ඉන්නවා. පාංශු පුටි වඩනවා. ඒක කැප නැහැ. ඒකට කියනවා පල්ලාත්තිකා නිසින්න කියලා. ඒක කැප නැහැ. තව ඊළඟට හතරක් තියෙන එක භික්ෂූන් වහන්සේලාට පමණයි. අනිත් පැයටත් ඉතින් සුදුසුයි. සක්කච්ඡම් පින්දපාතම් පටිච්චිහිස්සා. පත්‍යසඤ්ඤි පින්දපාතම් පටිච්චිහිස්සා. සම්ප්‍රා සමසූපකම් පින්දපාතම් පටිච්චිහිස්සා. සමතිත්තිකම් පින්දපාතම් පටිච්චිහිස්සා කියලා හතරක් තියෙනවා භික්ෂූන් වහන්සේ ආහාර පිළිගැනීම ගැන. සක්කච්ඡම් පින්දපාතම් පටිච්චිහිස්සාමි කියන්නේ ප්‍රතිවේක්ෂා කරමින් සකස් කොට පිළිගන්න ඕනේ. ඒ කියන්නේ බොහොම ගෞරවයෙන් දෑතින් පිළිගන්න ඕනේ. දැන් බුදුරජාන් වහන්සේ උනත් පින්දපාති ගන්නකොට දෑතින් පිළිගන්න. කෝපය ගන්නකොට දෑතින් පිළිගන්න. ඒක සක්කච්ඡ ප්‍රතිග්‍රහණය. ඊළඟට පත්සඤ්ඤේ පින්දපාතම් තමන් පාත්‍රේ නම්, පිඟාන නම්, කෝපේ නම් ඒක මේක ගැටෙන්න පුළුවන් කියන සංඥාව හිතා තියාගෙන ඔබ සිහියෙන් අලන්තෝනේ. මේ කාටවත් නෑ නේද? දැන් දැක් කැල්ලුවක් ඉංගානම් කැල්ලුවක් වැටෙන්නේ නැතුව ගෞරවයෙන් අල්ලන්න ඕනේ. ඊළඟට සමසූපකම් ඒක භික්ෂුන් වහන්සේලාට විනී නීතියක් වෙන දැන් ඉස්සර කාලේ සූප කියලා ව්‍යංජනයක් තියෙන සූප කියන්නේ දැන් එළවලු වගේ නෙමෙයි මුං ඇට වලින් කඩල ඇට වලින් එමු නැත්නම් මේ පරිප්පෝලින් මේ හදනවා මේ ඝන ආහාරයක් දැන් ඕට්ස් හදන්නේ ඒ වගේ ඒක බතයක කැමත ගන්නේ ඒවා සූප කියනවා පොද්ද නෙමෙයි මැල්ලුම නෙමෙයි ඒක දැන් සාමාන්‍යයෙන් ඔය අපේ ලංකාවේ හදනවා දැන් මේ උඳු වලින් හදනවා ඒක මෙහෙම අතින් ගන්න පුළුවන් එතකොට ඒක බතෙන් හතරෙන් පංගුවට ගන්න ඕනේ බත් හැඳි දෙකයි නම් අර හැඳි භාගය බත් හැඳි හතරයි නම් ඒක හැඳක් ගන්න පුළුවන් සූප ඒක සම සූපක බතෙන් හතරෙන් කොටස ගන්න ඕනේ ඒක පෝෂ්‍ය නිසා ඈ තලක වර්ගය තමයි තලක වර්ගය තමයි කොහෙන්ද ඇට වර්ග බදලා ඇට වර්ග වලින් ඔක මේ තාමත් අපේ ලංකාවේ තියෙන ඈත පළාත් වල මේ පිටිසර පළාත් වල තියෙනවා ඒකට නම් මුං ඇට ආනන ඔය වගේ වචන කියනවා මේ හොද්දක් නෙමෙයි ඒක ඒක අනිත් ව්‍යංජන වලට වඩා ගන්න පුළුවන් බතින් හතරින් පංගුවට අනිත් සීරුම් ව්‍යංජන ගන්න පුළුවන් බතින් හතරින් පංගුවටයි ඔක්කොම එකතු වුණොත් අරක ඒ අනිත් සංයෝගයට වඩා වැඩියෙන් ගන්න පුළුවන්. ඊළඟට සම සිත්තිකම් ප්‍රතිජ්ජස. ඒ කියන්නේ භික්ෂුව මේ පාසලේ පිළිගන්නකොට ඕනනම් වැඩිපුර ගන්න ඕන නම් මුවවිතින් යට තියෙන්න ඕනේ. මුවවිතින් උඩට මේ බත් වලක් පැති වුණොත් වැරදි. දැන් අපි පාසලේ මුවවිත තියෙනවානේ. ඒක නුවලක් හැද්දොත් ඒක ගෑවෙන්නේ නැතුව තියෙන්න ඕනේ. ඒක තමයි සම සිත්තිකම්. ඒ වැඩිපුර ගන්නවා නම් දැන් සමහර ස්වාමීන් වහන්සේලාට ගොඩාක් වන්දන්න පුළුවන් බුදුරජාණන් වහන්සේත් එහෙම වන්දලා තියෙනවා පාත්‍රය පිරෙන්න වන්දලා තියෙනවා එහෙනම් ඉස්සර අපේ හාමුදුරින්දලා තියෙනවා මුළු පාත්‍රයම තියෙන කොටස වන්දන කරා නිරෝගී ඊළඟට තියෙනවා ඒ ආහාර ගැන තමයි දැන් ওই හතරින්දලා දිගට 30ක් තියෙන ආහාර ගැන අනිත් ඒවා කාටත් සාධාරණයි සත්තච්ඡම් පින්නපාතම් බුද්ධිසාමි පත්තසඤ්ඤේ පින්නපාතම් බුද්ධිසාමි සමසූපකම් පින්නපාතම් සපදානම් පින්නපාතම් බුද්ධිසාමි සමසූපකම් පින්නපාතම් බුද්ධිසාමි ලතුපකතෝ මද්දිතා පින්නපාතම් බුද්ධිසාමි නමුංජමානෝ නසූපං වා ඕදනං වා අගිලානෝ අත්තනෝ අත්තා විඤ්ඤාපෙත්තා බුද්ධිසාමි නසූපං වා ව්‍යංජනං වා ඕදේන පටිච්චාදේශාමි වියෝ කම්මිතං උපාදායාති ඊළඟට නෝඥාන සංයේ පරිසම්පත්තං ඕලෝකෙස්සාමිති නාති මහන්තං කබලං කරිස්සාමිති පරිමණ්ඩලං ආලෝකං කරිස්සාමිති 10ක් උතන තියෙනවා ඒ කියන්නේ දැන් ආහාර ගන්නකොට භික්ෂුන් වහන්සේ හරි දැන් අපි සිල් පිරිසාරේ ප්‍රත්‍යක්ෂා කළම ගන්නට ඕනේ ප්‍රත්‍යක්ෂා කළ ආහාර ගන්න ඒක සත්‍යච්ඡම් පින්දුපාතං බුඤ්ජිසා පත්ත සංඥේ කියන්නේ හොඳට කල්පනාවෙන් වාජිනේ ප්‍රවේශින් අල්ලගෙන ආහාර ගන්න ඕන. ඒක සංවරය. ඊළඟට සපදාන. කන එක තැන සපදාන. සපදාන කියන්නේ තමන්ගේ පැත්තේ ඉඳලා කොණින් කොණට ගන්න ඕනේ. එහෙම මෙහෙම ගන්න නැතුව සපදාන. සමසූපකම් අර උඩින් කියෝ වගේම ආහාර ගන්න කොටත් සූප වැඩි නම් ගානට ගන්න ඕනේ. සමසූපකම්. මේ සූපකතෝ ඕමද්දිත්වා ඒ කියන්නේ මුදුලින් අනන්න නැතුව ගන්න ඕනේ. දැන් හිඟානේ හැටි පාත්‍රය හැරි මුදුලින් යනොත් අසංවදයි. ඒක කියනවා හේතුවක්. දැන් අපි හිතමු යම්කිසි කෙනෙක් කුසගින්න ආවනේ. මුදුලේ කාලා ඇති වුණා නම් දෙන්න බෑ නින්දුවේ. කොනකෙඳලා ගත්තනම් ඉතුරු ටික හරි දෙන්න පුළුවන් අපිරිසුදු නෑ නින්දුල් වෙලා නෑ නේ. අන්න ඒ වගේ අවස්ථා සලකාගෙන දැන් මිසුන් වාසලටත් එහෙම වෙනවද දැන් සමහර ආගන්තුක නමක් ආවා මගේ පාත්‍රය දාන විතරයි තියෙන්නේ ඉතින් මම කොනකින්ද වන්දලා කියුණා නම් අර ඉතුරු ටික හරි දෙන්න පුළුවන් ඒක ඉතින් වෙනස් වෙනවා ඊළඟට ලසූපං වා ඕදනං වා අගිලානෝ අත්තුන වාර්තා විඤ්ඤාපෙත්තා බුඤ්ජිසා දැන් භික්ෂුවට ඒක විශේෂයි තමන් ගිලංකමක් නැත්නම් අර සූප කියන කොටසක් බත හෝ අනේ මට බද්ද දාන්න මට සෝබ දාන්න කියලා එල්ලන්න කැප නැහැ. මේ විලෝතේක අසංවරයි. එනම් කොහමද වුණොත් ඉල්ලන්නේ? දැන් මෙහෙම කියන්න පුළුවන්. දැන් තව කෙනෙක් ඉන්නවා නම් මේ ස්වාමීන් වහන්සේ මේ බද්දද? කදෙන් මට ජීේන. නැත්තම් මෙහෙම කියන්න පුළුවන්. බෙදන්නේ කියන්නද මේ දාන්නේ තියනවාද? මට වෙනවාද? එතකොට මට ඕනේ කියලා කිව්වේ නෑ. කලාතුරකින් කලාතුරකින් කිව්වේ නේද? ඊළඟ එක සමාන රහස. ස්නේ සූපං වා ව්‍යංජනං වා ඕදිනේන පටිච්චාදේශා බිහියෝ කම්මිතං උපාදායාති සික්ඛාකරණීය. සූපhari දැන් ඔය මේ එළවලු මස් මාළු මොනවාරි රසවත් දෙයක් හරි බෙදුවාම අය බෙදාගෙන යනවා නේද රවමේ? තමගේ එක බස් රට හංග. එතකොට අය බෙදෙනවා නේ? අර වැඩිෙන් ගන්නවා නේද? ඒක කැපෙන එක අසංවරයි. පුළුවන් පුළුවන් පුළුවන්. ඒක කියන්න පුළුවන්. එහෙම කියනකොට පුළුවන්. Taman illandai කැපෙන එක. ඒ නිසා සූප ව්‍යංජන ආදී බක්කට නොසංගිවිත් ඒක අසංවරය. දැන් කියන්නේ අනිත්‍යගේ එකක් සඳහා අස්තමක්. ඒ කියන්නේ නැ උද්ධාන සංඤේ පරිය සම්ප්‍රත්තං යාම ගන්නකොට භික්ෂුන් වහන්සේලා හරි දායකෝ හරි මට ටිකයි බෙදලා තියෙන්නේ අනිත් කෙන ගොඩයි කියලා මේ තරහයි තින්. ඒ කියන්නේ මේ අමනාපය අසතුටෙන් බැලුවෝ ඒක අසංවරය. මට අසවල් දෙයලා මට දීලා නැ අනිත්‍යයන් දීලා තියෙන. ඉතින් එහෙම හේතුවක් වැරදි. හැබැයි බලන්න පුළුවන් ක්‍රමයක් තියෙන කොහොමද? ඒ ළඟ ඉන්න කෙනාට අඩුපාඩුවක් තියෙනවනේ. ඒක දැකලා බෙදවන්න බැලුවට කමන්නේ ඒක කිනා. දැන් එයාට ඉල්ලන්නේ නැහැ. අපි ළඟ ඉන්න කෙනා බලනවා මොනවද අඩුපාඩු. බලලා මේ මෙදියාසි බෙදන්න කියලා කියන්න පුළුවන්. ඒ වෙලෙම අක්ෂාසිතන් නෙමෙයි. මෛත්‍රියෙන් කරුණාවෙන්. ඊළඟට නාති මහන්තං කබලං කරිස්සාමි. දැන් ඔය ඉස්සර ගුලි කල්ලනේ දානි ගන්න දැන් නම් ගුලි කරන්න බෑ දැන් තියෙන හාල්. අනිකාර මේ සූප තියෙනවා නම් ගුලි කරන්න පුළුවන්. ඒතකොට ගුලි කල්ලා ගන්න එක නාති මහන්ත කටට හපන්න පුළුවන් ප්‍රමාණයට වන ගන්න. ඊට වඩා ලොකුට ගත්තොත් ඒ අසංවරයි. කට පිරෙනවා නේ හපන්න බැහැ. ඊළඟට පරිමණ්ඩලං ආලෝකං කරිස්සාමි. දැන් මේ පිදු හදනකොට දැන් තෙහෙල් කිදේ වගේ දිගට හොරව හදන්න නැතුව සම්මත හදන්න. සමහර දිගට කටේ තියන්න බලනවා මේක අකපයි. ඒක සුදුසුනේ අසංවරයි. කෑමලියක්. ඊළඟ 10ක් තියෙනවා. නා අනාතේ කබලේ මුඛද්වාරං විවිස්සාමි. නා බුන්දමානෝ සබ්බං අත්තම් මුඛේ පක්ඛි පිස්සාමි. නා සකබලේන මුඛේන බ්‍යාහරිස්සාමි. නා පින්දුක්ඛේපගම් බුන්ජිස්සාමි. නා කබලා වච්ඡේදකම් බුන්ජිස්සාමි. නවගණ්ඩ කාරකම් බුන්ජිස්සාමි. නසිතාකාරකම් බුන්ජිස්සාම න ජීවානිච්ඡාරකම් බුන්ජිස්සාම න චපුචපුකාරකම් බුන්ජිස්සාම කරුණු 10ක් එතන තියෙනවා. දැන් අනහතේ කබලේ මුඛද්වාරම් විවිරිස්සාමි කියන්නේ දැන් බත්තිල හදා ගන්නවා කට ළඟට ගේන්න ඉස්සර කට අරිනවා. ඒක කැප නැහැ. ඒක අසංවරයි. කට ළඟට ගෙනල්ලවන දෙතල අරින්නේ. ඒක සිහියෙන් කරන්න ඕනේ දැන් නැත්තම් බලන්නේ නිකනොත අසංවරයි. අසංවරයි. එනිසා දෙතොල් ළඟට බක් කියලා අරගෙනවනේ කට අරින්නේ. ඊළඟට නේ බුඤ්ජමානෝ සබ්බං අත්ත මුඛේ පස්සේ පිස්පත්ති පිස්ස. මේ කියන්නේ අනුභව කරද්දී ඇඟිල්ලක් හරි කට දාන තහන. ඇඟිල්ලක් හරි දෙතොලෙන් ඇතුලට ගන්න තහන. එන්න අරගෙන අනිත් ඇඟිල්ලෙන් ඇතුල් කරන්න ඕනේ. එතකොට අත හෝ ඇඟිල්ලක් හෝ කට තුලට නැදිය යුතුයි. මේ සකබලේනමු කියන ව්‍යාහාරිස්සයන් කටේ බත් තියනවා නම් ආහාර තියනවා නම් මොනවා හරි කෑමක් කටේ තියනවා නම් කතා නොකෙයි. කතා කරනකොට අසංවරයි. ඒ වචනේ පැහැදිලි නෑ. ඒකව කටේ තියෙනවා වීසි වෙනවා. ඒ නිසා කටේ යමක් තියනවා නම් ගිලලවන කතා කරන්නේ. ඒකත් එක අසංවර වීම. මේ පින්දුක්ඛේප සම්බුංජිස්සාන් අර ළමයි කඩලා කන්නවා වගේ මෙහෙම වීසි කර කර යම ගැනීම තහන. ඒක අසංවරය. හැබැයි ඉතින් දැන් සමහර විට ඒ වගේ ඒ පළතුරු කෑල්ලක් නැත්නම් කඩල වගේ දෙයක් එහෙම විසි කරාට ආපත්‍ය නැහැ. අර බත් ගැන මේ කියන්නේ. සත්‍යත්ව තිහිරෙනවනේ. ඒකයි. නේ කබලාවච්ඡේ දෙකම් වුණි සමන තවත් එකක්. දැන් බත් පිටක් හදාගෙන භාගයක් අරද ගන්න භාගයක් අතේ තියාගන්න. ඒකත් අසංවරයි. භාගයක් නෙමෙයි සම්පූර්ණයෙන් කරද ගන්න පුළුවන් ප්‍රමාණයට හදාගන්න ඕන. මේ අවගන්ධ කාරකයන් දැන් ඔය හිලව් වඳුරු කට ගත්තම හක පුරවා ගන්නවනේ. එහෙම කැපෙන්නේ. හක පුරවාගෙන තියාගන්නේ කැපෙන්නේ. Taman කට ගත්ත බත් පිට වරඳන අවසාන වන ඊළඟ පිටක් ගන්නද. මොනවා හරි පළතුරුණක් එහෙමයි. ඊළඟට නෑ සිත් හත් මිදුලක ආහාර ගනිද්දි මේ අත දසාදාන තහන. ඒවත් සුළු එන්න නැත්නම් වතුර බිඳු වීසි වෙන. ඒ නිසා අත දසාදාන සුදුසේ කසංවරය. නෑ සිතාවකාරකම්. බත්තුළු ඉහිවන්න තහන. බත්තුලක්වත් ඉහිරෙන්නේ නැතුව න ආහාර ගන්න. බත්තුළු ප්‍රමාණන්නේ අනිකුත් කෑම જાති එළවල මොනවා හරි ඉහිරෙන්නේ නැති වෙන්න ආහාර ගන්න ඕනේ. ඒක සංවරය. නෑ ජීවහානිච්ඡාරකම්. සමාරු කෑම ගන්නකොට කටන දිව නිරනවා. ඒක කැපෙන එක සුදුසුනේක බලන්නේ නිකවට අසංවරයි. නෑ චපු චපු කාරකම්. සමාරු තලු ගන්නවා. තලු ගැනීම අසංවරයි. දැන් ඉන්දියාවට හරියටම නදීවුඩු මිනිස්සු කෑම ගන්නකොට බොහොම සද්ද වෙනවා. ඒගොල්ලෝ තලු මාරනවා. ඒක කැපෙන්නේ. එතන 10යි. තාපේන 6ක් ඔය ආහාර ගැන. න සුරුසුරු කාරකම් බුංජිස්සාමි න හත් නිල්ලේකම් න පත් නිල්ලේකම් න ඔත් නිල්ලේකම් න සාමිසේන හත්තේන පාණීතාලකම් න සසිතකම් පත් දෝන මේ හයක් තියෙනවා. ඒ කියන්නේ මේ න සුරුසුරු කාරකම් කියන්නේ කිරි මෝරු මොනවාරි දියර ජාතියක් බනකොට සුරුසුරු ගාලවරනවානේ. ඒක අසංවරයි. සද්ද නෙවෙන්න ඕනේ පාණී කරන්නේ. තේ හරි කිරි තේ හරි මෝරු හරි වෙනත් වේ පළතුරු විශ්හාරි එතකොට පානය කරන දෙයක් සුරුසුරු ගන්න සද්දෙන් නැතුව දැනදීම සංහාරයක්. දැන් හත් නිල්ලේ එක ආහාර ගනිද්දි අත ලෙවකාන්න හොඳ නැහැ. ඒක අසංහාරයක්. දැන් පත් නිල්ලේ එක සමාත මේ තිඟාන හැන්ද පාත්‍රේ ලෙවකව අසංහාරයක්. දැන් ඔත් නිල්ලේ එක දෙතොලේව ගන්නත් හොඳනේ. දැන් සමහර දෙතොලේ කියන දේ දෙවිදික කියලා ගන්නවනේ. ඒක අසංවරයි. ඉතින් දෙතොලේ කියන නංගුමද ගන්න. තොල ටිකක් නමා ගන්න ඇතුළට. අන්න හරි. එතකොට හරි. තොල නමා ගන්න නිසා කෙරෙල දිනෙන් දෙවන්න සුදුසු නෑ. ඒකට දැන් සමහර මීත නියෝ චතුමඳුර වගේ જાති තියාගෙන දිවෙන් ගන්න කැප නෑ. ඒක හැන්දීම හරි වෙන දෙයකින් කටේ ගා ගන්න ඕනේ. ඊළඟට නෑ සාමිසේන හත් වෙන පාණීය කාලක. ඒ කියන්නේ අපේ ඉඳුල් තියනවා නම් මොන හරි. ඉඳුල් තියනවා නම් හැන්ද හරි කෝපය හරි භාජනයක් අල්ලන්න අසංවරයි. ඒක ලිස්සල වැටෙනවා. අනික තවගෙන උට අල්ලන්න බැරි වෙනවා. අතසෝ දෝහණය කළැලුවට කමක් නෑ. ඊළඟට නසසිතගම් පතදෝන අන්තරගරේ ඡන්දේශා මේ කියන්නේ තම භාජනයේ සෝදලා පේන තැනක ඉඳුල් නැදිය යුතුයි. පේන තැනක ඉඳුල් දැමීම සුදුසුනේ කාසංවරයි. ඒක ආතකින් සතුන් වහනවනේ. ඒක ආතකින් එතන දුගඳ එනවා. ඒක ආතකින් දකින්නන්ට අප්‍රසන්නයි. ඒ නිසා ඒක අසංවරයයි. උන්නෝයිතික ආහාර ගැන 30ක් වතන කියුණා. දාඨින ධර්මදේශනා සම්බන්ධ කරුණු 16ක් උතන. ඒකෙත් මේකත් දැනගෙන තියෙන්න වටිනවා. මෙහෙමයි 12 කියන එක නෙමෙයි වචන නීතිය. ඉරාවර වීම. ඉරාවර වීම. දැන් මේ අවර්ලෝෂ වේලාවට වඩා ඉරේගේ ගමන් වෙනස්කම් ඇති වෙනවා. සමහර දවස්වල 12ට ඉස්සෙල්ලා ඉරාවර වෙනවා. සමහර දවස්වල 12 පහුවලා ඉරාවර වෙනවා. දැන් මේ කාලේ අපේ ලංකාවේ නම් 12 පහුවලා තමයි ඉරවර වෙන්නේ. ඒක ඉර පායන්නේ 6ක් පහුවලා වෙනානේ 25ක් ගිහිලන්නේ දැන්. ලංකාවේ අපි පැරණි වෙලාවෙන් බැලුවොත් අලුත් වෙලාවෙන් තින් හයමාරල විනාඩි 25ක් පමා වෙනවා. එතකොට මේ විනාඩි 25 අයි ඊළඟට ඉර බහින වෙලාව බලන්න ඕනේ. ඉර නැගීමයි බැහිමයි අතරේ මැද්ද තමයි ඉර මුදුන් වෙන්නේ. දැන් සමහර දවස්වල අපි හිතමු ඉර උදා වෙනවා පැරණි වෙලාවෙන් 6:25ට කියලා. ඉර බහිනවා 6:18ට කියලා හිතමු. එතකොට විනාඩි 7කට කලින් බැස්සනේ නේද? අර 25ක් වෙනකන් හිතේ නෑනේ. 6:18 බැස්සා. එහෙනම් මේ විනාඩි 7 දෙකට බෙදන්න ඕනේ. විනාඩි 3මාරයිනේ. එතකොට දැන් 12යි 18යි 3මාරයි 21මාරයි. දවල් 12යි විනාඩි 21මාරකින් ඉර අවර වෙනවා. දැන් සමහර විට ඉර පායන්නේ 6:25ට කියලා හිතෙන. ඉර බහිනවා මේ පාත් වෙන 6:10ට. 6:10ට බහිනා එහෙම තියෙනවා. එතකොට අර 25න් 15ක්ම ඉස්සර වෙනවා නේ. 15 දෙකට බෙදන්න ඕනේ. 6:10ට. එතකොට විනාඩි 7මාරයි. එතකොට 12යි දාට වැස්සේ මේ උදා වුණේ මේ 6:25ටනේ. ඒකෙන් විනාඩි 7මාරක් අඩු කරන්න ඕනේ. එතකොට 12 විනාඩි 18මාරට ඉර අවර වෙනවා. අන්න එහෙම ඒ කාල මේ මොකක්ද ඒක මේ අවශ්‍යතාවය කියලා. ඒ ඉනේ උදා වීම දැසීම අනුව තමයි ඉර මුදුන් වීම තෝරගන්නේ. නමුත් දැන් ඔල්ලෝසුපය ගණන් ගන්න බැවින් ඒ ඔල්ලෝසුපය 12න් පස්සේ ගන්නතොත් මිනිස්සු දොස් කියනවා විකාලේ යත්තා කියන්නේ. තමන් දන්නවා තා විකාලේ නැහැ. නමුත් අපි ප්‍රවේශම තියෙන්න ඕන 12න් ඉස්සරම අවසන් කරගන්න. එතකොට කාටවත් දොස් කියන්නත් බෑ, තමාට සැක උපදින්නෙත් නෑ. 12න් ඉස්සර අවසන් කරගෙන දත් සුද්ධ කරන්නත් ඕනේ. දත් සුද්ධ කරන්නේ දැන් භික්ෂුන් වහන්සේලාට තියෙන අය මේ දැන් කටේ තලයක් තරම් අරි දත් අතර තියලා ගිලිනුම් 12න් පස්සේ විකාලේ ආපස් තියෙන විකාල ලෝජෙන. නොදැන ගිලුනක් ආපස් තියෙන. සාමාන්‍යයෙන් තමයි දැනදැන ගිලුනුත් වැඩ දෙනවා. දැන් මේ සිල් කිරිසට දැනදැන ගිලුනොත් ශික්ෂා පදේ කැරෙනවා. ඒ දෙය නිසා දා ආහාර ගත්තන් පස්සේ දවල් විනාඩි කීපයක් ඇතුළත දත් සුද්ධ කරන්න ඕනේ. අකුරු ඉතින් මෙහෙමයි අකුරු මේ හැබැයි මෙහෙ අකුරු වල හාල් ගැට තියෙනවා ඒක නහරි. එනිසා උදේට නම් කවන්නේ ඈ පහල් නම් ගහලා තියෙනවා. ඔය සමහර වෙලේ සමහර වෙලා තියෙනවා. දැන් අපි උදේ මට ලැබිච්ච අකුරු කෑලි හාල්. එහෙනම් ඉතින් ඒක ඒ තෝරලා වනේ ගන්න කවුද හදන්නේ කියලා. සමහර ආදා නැති. ලංකාවේ වනේ. සමහර විට දැන් බර වැඩි වෙන්න හරි උදවල ප්‍රමාණය හදා ගන්න හරි දාන වැඩි. නිකන් සුනිසල් වගේ තිබුණා. ඊළඟට දැන් ඔන්න ධර්ම දේශනාවකට සංවදකම් ඒකත් වැදගත්. කිරි කියන්නේ තින් ආහාරයක් නේ. කිරි ආහාරයක්. සුදුසු නෑ සුදුසු නෑ. ඒකේ තියෙනනේ කිරි මිශ්‍රණය නේ. කෙලින්ම ඖෂධියක් නෙමෙයිනේ. දැන් චොකලට් තියෙනවා නම් නැත්නම් ඒ වගේ කිරි මිශ්‍ර තියෙනවා නම් ඉතින් ආහා ධාන්‍ය උනත් තියෙනවා. ධාන්‍ය දැන් ඒව ධාන්‍ය මිශ්‍රණේ තියෙනවා. මොල්කට් මිශ්‍රණේ ධාන්‍ය තියෙනවා. ඔව් කෙරිතියෙ ලෙඩ වුණා කියලා එක බෙහෙතක් නෙමෙයි. ඒක තවසර නෑ. ඒකට වෙනම තියෙනවා. දැන් බුද්ධ කාලේ ඔය සාරධිකාබාධ කියලා තිබුණා අසනීපකම. මොකද දැන් වස්සානිරිතේ දෙමාසයක් දිගුවට වැහැලා වස්සානිරිතේ අගමාස දෙක පායනවා. මේ වගේ තදව පැවිල්ලේනවා ඉන්දියාවේ. එතකොට සරත් ඍතුවේට හැදෙන රෝගයක් භික්ෂුන්ට තියෙනවා. භික්ෂුන්ට තමයි බලපාන්නේ. මොකද ගිහි පින්නතුන් රැයට කැම ගන්නවානේ. භික්ෂුන්ට බලපානවා ගෑස්ට්‍රික් වගේට. එතකොට බුදුරජාණන් වහන්සේක නිමිත්ත නියම කළා පංචදේශජ්ජ. ජිතේ වෙන්දරු උක්සාපුරු නීතනේ කලතේ. ඔය කරුණ පහ. පරණ පංචදේශජ්ජ ඒක ආහාර නොවේ. නමුත් ආහාරයෙන් කෙරෙන කටයුත්ත ඒකෙන් කෙරෙනවා. චතුමඳුරු පුළුවන්. චතුමඳුරු පුළුවන්. චතුමඳුරු කියවම එක එක තාලෙත් හදන චතුමඳුරු තියෙනවා. අර ඔය කියන අවශ්‍යුලෙන් හදුවොත් හරි. ජිතේ වෙන්දරු උක්සාපුරු නීතනේ. ඒක චතුමඳුරු. ඉතින් ඒ විදිහට ගත්තනම් අර අර රෝගේ යටපත් වෙන ආහාර ආහාර නැති රෝගයක් මේක ගෑස්ට්‍රික් හැදෙන්නේ අර මදි නිසා ඉන්න වැඩි. චීස් ගන්නත් අපි සොයල බැලුවා හොඳට දන්න කෙනෙකුගෙන් චීස් නිෂ්පාදනය තනි කර කිරි. ඒකට මුසල ඇදෙන ලුණු විතරයි. කිරි මිස් නැහැ. වෙන දුකම නැහැ. වෙන දුක කියන්නේ බටරනේ. ඒක පංච දේශජ්ජි තයිති. චීස් චීස් කැපන්නේ ඒක ආහාරය. තායිලන්තෙත් දෙනවද අපි දාසක් අපි තායිලන්තේ එයාපෝට් එක ගොඩාක් කියලා ඉන්නනකොට මේ යාලංකා මැනේජර් දෙවිලා සමහර චීස් ටික අඳින්ද? මොන්තු අපි චීස් පුරුනා මෙහා වඳුර අඳිනවා. මං කොහෙ හත්තද කමන්න අපිට වාසිය. ඔබට කෝපි ටික අඳින්න කිව්වා. එහෙම තියෙනවා. ඒ සමහර ඇත්තෝක අකපය නැතේ කියලා හිතෙනවා. ඒ නිසා අපි සොයලා බැලුවා. සොයලා බැලුවා මේ නිෂ්පාදනය කරන්නේ තනි කර කිරි ප්‍රෙස් කරලා. කිරි මඟුලලා කිරි අර පිටි කරලා අර සංයෝග කරලා මේ ප්‍රෙස් කරන තද කරන. ඒකෝද ඒ කෙලින්ම ආහාරයෙන් පංච ගෝරසතයි තියෙන්නේ ගෝරස පංච ගෝරසයි තියෙන්නේ. කව කියා ගන්න ගියේ දැන් කාල නම් ගත වුණාද භවනාතේ හැය ගත වෙනවා. ඊළඟට තියෙනවා ධර්මදේශනා සම්බන්ධ සිකපද 16ක් න චක්කපානිස්ස න දණ්ඩපානිස්ස න සත්ත්‍යපානිස්ස න ආවද පානිස්ස කියලා එතන හතරක් තියෙනවා. යම් කෙනෙකුගේ අතේ කොඩයක් ඉහිලගෙන ඉන්නවා. කොඩේ බාණකම් බණ කියන්න බෑ. ලෙඩක් නැති කෙනෙකුට කරක් තියෙනවා නම් පුළුවන්. මේ දණ්ඩ පානිස්ස ඉන්දියාවේ තියෙන අර හතර ගයන් දණ්ඩක් පාවිච්චි කිරීමක්. ඒක ලෙඩකට එහෙම නෙමෙයි. ඒක ඒගොල්ලොන්ගේ වංශේදයක්. ඒක අතේ තියෙනවා නම් බණ කියන්න බෑ. ඒක පැත්තකින් කියවන්න ඕන. ලසක්ත පානිස්ස ඒ කියන්නේ කඩු කිනිසි ඒකට කපන කොටනාවද තියෙනවනේ මේ යුද ආයුධ ඒවා අතේ තියෙනවා නම් බණ කියන්න බෑ. දැන් ආයුධ පානිස්ස ඒ කියන්නේ විදින දුනු ඊතල ජාද කාල දුන්න වෙනකොට ඉතින් අර තියෙනවනේ මේවා තුවක් වර්ග ඒවා අතේ තියෙනවා නම් බණ කියන්න බෑ. කාරය ඊළඟට හිතේ ප්‍රශ්නයක් නෑ. ඒ නැත්තම් පැත්තකින් තියවන්න ඕන බණ කියන්න. ධර්මගරුත්වයේ සඳහා ඊළඟට න පාදුකාරූලස්ස න උපාහනාරූලස්ස න යානගතස්ස න ශායනගතස්ස න පල්ලාත්තිකා නිසින්නස්ස න වේත්ත සීසස්ස න ඕගුණ්ඩික සීසස්ස උමු තියෙනවා තව එතන ගොඩක්. එතන තියෙනවා 12ක්. එතන තියෙනවා දැන් පාදුකාරූලස්ස කියන්නේ ඒ මුස්ලිම් ජාතිකෝ පාඨක නෙමෙයි. ඒ සරප වර්ගයක් අර ඉලියෝලින් හදාපු ඒවා තමයි පාදුක කියලා කියන්නේ. දැන් අපිත් පාවිච්චි කරන්නේ සරප්පු. ඒ කියන්නේ කුඩ වැහෙන්නේ නැහැ. යතුරු පාවිච්චි වෙන්නේ ඒවා පාදුක. ඒවා කෙනෙක් දරාගෙන ඉන්නවා ගිලන් කමක් නැහැ. එහෙනම් ඒවා ගලවන්න ඕන වන කියන්නේ. න උපාහනාරු උල්ලාස කියන්නේ සපත්තු. උඩ පය උඩ පැත්තත් වැහෙනේ අඟලන ඒවා සපත්තු. ඒවා දරාගෙන ඉන්නවා නම් අනමිකේම සුදුසු නැව ගලවන්න කියන්නේ. ඉතල අපි ඊර්ගම ගුරු විද්‍යාලේ භාවනා පන්තියක් කරන කාලේ 77 අවුරුද්දේ ගොඩාක් බණහන් දෙක්කාසුන ගුරුවරුම එදින 100කට වැඩි. ඉතින් මම ඉතින් වටපිට බැලුවේ නෑ. මගේ ආශ්‍රමය මම වඩලා මට සද්ද ඇහෙනවා මේ පාවහන් වල සද්ද අර දිම ඇතිල්ලෙනවා. මං තින්චුවා මේ මට නම් අද බණ කියන්න අකපාය එකිනෙක හරි පාවාන් ගලවන්නේ කියලා. ඊට පස්සේ ඔක්කොම ගැලෙව්වා. ඒක කාරණේ දන්නේ නැහැ නේද? ඇයි මේ සිමෙන්ති පොළවේ වැඩි දා ගන්නකොට පාවහන්නේ නැතු? මම ඉතින් තෝරලා දුන්නා ඊට පස්සේ දන්නේ නැති නිසා. ඒගොල්ලෝ දන්නේ නැහනේ. ඊළඟට න යානගතස්ස. දැන් ඔන්න තමන් බිම ඉන්නවා. කෙනෙක් යානාවක ඉන්නවා. යානාගෙන ඉස්සර තුන සිවිකා. ඒ වගේ දාද කාලනම් දැන් කෙනෙක් යානා වාඩිලා ඉන්නවා තමන් බිම ඉන්නවා දේශකයා කවුරු හරි. ඉහිවෝ පැවිදි හෝ. ඒකට බිම දෙගෙන යානා ඉන්න කෙනෙකුට වැණිතියෙම කැපෙන්නේ නැහැ. න සායනගතස්ස. දේශකයන් වාසේ වාඩිලා හරි හිටගෙන හරි ඉන්නවා. අහන එක නිදාගෙන ඉන්නවා දිගාවේ. ඒක වැණිතියෙම කැපෙන්නේ නැහැ. න පල්ලාතිකා නිසින්නස්ස. ඒක යන අර මං කියන්නේ මෙහෙම කොහොමද බැඳගෙන ඉන්නවා නම් කෙනෙක් එයාට බණ කියන්න බෑ එයාත් අගෙන් ඒක අස්කරන්න ඕන නැත්නම් මිසෙරට වාඩි කරවා ගන්න ඕන පල්ලාතිකා කියන්නේ ඒ කියන්නේ දැන් මේ සමහරව අර වාඩින්න බැරි やつෝ මෙහෙම තියා ගන්නවානේ අද දෙක අන්න අර මේ නිවන ඒකෙන් ඒකට කියන අතින් අකුවට බැඳ ගැනීම කියලා. අතින් හත් පල්ලත්තික. දැන් ඒ හැර තමයි මගේ දුස්ස පල්ලත්තික ගාගෙන මේ රෙදිපටිනුත් කොහොම බැඳ ගන්නවා. ඒ දෙකම කැපනේ. ඒක තේනවා නම් ඒක නිෂේධයට වාදි කරවා ගන්න ඕන. නෑ මේකිට සීසස සමහර ජටා බැඳගෙන ඉන්නවනේ අර අර සිග්ජාතිකේ වගේ ජටාව තියෙනවා නම් බෑ. ඈ එහෙම තේනවා ඉතින් ඒක බනහන ලා නෙමෙයි. අපි කියලා සමහර දාන කරනවා. ආ. එන අදින් පස්සේ කරන්නේ. ඒක තමන දන්න කමනකින් කලින් කියලා දීලා නැහැ. ඒකත් ඒක අසංවරකම නේ ධර්ම අගෞරවය කියන. ඊළඟට නැස් ඕගොන්දර ශේෂස අර මුස්ලිම් අමලාගේ සවහගෙන ඉන්න එක. ගිලංකමත් තිනනම් වරදන්නේ. ගිලංකමක් නැතුව. ඊළඟට නැ සමානිසීදිත ආසන නිසින්නස්ස දේශකයා බිම වාඩිලා ඉන්න අහනේ කියලා උඩ උතුක ආසනයක් ඉන්නේ කපනේ දැන් මේ ආසන නිසීදිත උච්ච ආසන නිසින්නස්ස දේශකයා පහක් මිති ආසනයක ඉන්න අහනේ කියලා උස ආසනයක ඉන්නේ කපනේ දැන් පිටින් සිටෝ නිසින්නස්ස දේශකයා හිටගෙන ඉන්න අහනේ කියලා වාඩිලා ඉන්න ඒක කපනේ අර ඉස්සර ගෝධසත් කතාවක තියෙන එකක් කියලා දෙන්න දෙවුන. ඊළඟට නෑ පච්චතෝ ගච්ඡන්තෝ පුරුතෝ ගච්ඡන්තස්ස. දේශකයා පස්සෙන් යනවා. ඉස්සරන් යන්නේ කෙනාට බණ කියන්නද? නෑ උපතේන ගච්ඡන්තෝ පතේන ගච්ඡන්තස්ස. දේශකයා මේ කුඩා පාරෙන් යනවා. අනිත් එක නම් හොඳ පාරෙන් යනවා. එහෙනම් දේශනා කරන්නද? ඒකට මම කියන්නේ කියාර කතාවස්තෝ ඒකත් මේ කුඩා දරුවන් දුනක් කියලා දෙන්නවත් නෑ ඒක. අපේ බෝධිසත්වයන් වහන්සේ බොහෝම මේ දුප්පත් කෙනෙක් වෙ ඉපදලා තිබුණ එක ආත්ම භාවයක සත්‍ය සම්දිව. ඉතින් තමන්ගේ බිරිඳට මේ දරුවෙකු ලැබෙන්න ඉන්න කාලේ අඹ කණ්ඩාසාවක් ඇති වුණා. ඉතින් අඹ නෑ අවාරේ කාලේ. ඊපස්සේ තින් මේ බිරිඳ කිව්වා අනේ කොහොම හරි මට අඹ ගෙඩියක් වල දෙන්න රජුගංග වෙර නම ඕක ඇතිමයි කිව්වා. ඉතින් මේ මිනිස්යාකින් හැන්දෑව දැන් දෙයක් ඉවත් එහෙම මේ අහුවෙනවානේ හැන්දෑව ගියා කවුරුත් කාටවත් නොපෙන්න රජ උයනට මේ බෝධිසත්වයෝ නිලයෙන් අමාරුවෙන් අම ගහගෙන නෑංගා උදේ පාන්දර වෙනකම් බැලුණා ඒක ගැනද අතක ගාලින් ඇහඳ පෙන්නේ ඉතින් මේ සංසාරේ ස්වභාවය. අර හිත සතුට කරන්නේ ඉතින් කොහොම හරි මාංශය ගන්නවා. එළියෙන් සම්ින්දක් නැහැ. ඉතින් අතු ASCII මේ අතක ගානේ කියා. ඒකෝට උදේ පාන්දර බ්‍රහ්ම මුහුර්තේට සජ්ජිරුවයි අග්‍ර පුරোহিতය යාවා මේ গুপ্ত විද්‍යාව සජ්ජිරන් දුගන්නන්ද. අප්‍රසිද්ධෝ කියලා දෙන්න. හරියට අමගමල වඩුවා. දැන් මේ බෝසතුන් වහන්සේ කියලා ඉන්නවා. හැබැයි උන්වහන්සේ හරියම බුද්ධිමන්තයි. ඒ ජීවිතයේ අධ්‍යාපනය ලැබලා නැහැ. නමුත් සසර ගියන ඥාණයේ තියෙනවනේ. ප්‍රඥාව තියෙනවා. ඉතින් බැලුවාම පුරෝහිතයා මිත්‍යාසනයේක රජු උස්සාසනයේ. ඊපස්සේ මේක දැන් නොකිය හිටියොත් ඒකත් පාපයක්. කියන්න ගින් ගාදියේ දැස්සොත් වරදක් වෙනවා. ඒක නිසා දැන් මොකද කරේ? මෙම හරහට තිබුණු අත්තක කෙලෝරට ගියා. කෙලෝරට ගිහිල්ලා පණින්න පුළුවන් ප්‍රමාණය සැලකලා අඹාත්තේ එල්ලලා පැන්න. පණින්න ගමන්ම කාරණේ කිව්වා. සබ්බ මෙදන් චමරිගතං කිව්වා. අපි ඔක්කොම වැරදි කරුවෝ කිව්වා. මොකද ඉස්සර තමන්ගේ වැරද්ද කිව්වා. මම මගේ බිරිඳගේ බලවත් ඇවිතිල්ලෙත් මේ අඹවරකම් කරන්නා. ඒක මං කරන වැරද්ද. මගේ පිළිගන්නවා. මේ පුරෝහිතයා දැනුමුතු කෙනෙක්. ඒ මිනිස්සු ඔක්කොම දැනගෙන තමන් ගුරුවරයෙක් හැටියට මේ වෙලාවේ තනියෙන් ඉඳන ගෝලයා උසාසනික වාඩි කරන උගන්වනවා. ඒක වැරදි. එතකොට ඉගෙන ගන්න රාජ්‍යරෝ දැන් මේලා ගෝලෙක්නේ. ආචාර්ය කෙනෝගේ ගෝලෙ. එතකොට රාජ්‍යරෝසේ ඉඳගෙන වාඩියෙම දැන් දෙගෙන මේ ශිල්පය ගැනීම වැරදි. තුන් දිනා වැරදි කරුවෝ කිව්වා. ඊපස්සේ පුරෝහිතයාටෙන් කලබල වුණා. එයාන්නේ මේ මදිකම දැන්. එයානේ උපදේශකයා. එයා වෙයි අයියා මං වැරදි දෙන්නේ ඇයි? සමුන්නාස වැරදි. සමුන්නාස මෙදැයි ගුරුවරේ. දැන් රජුරුවන් උගන්වන්න ආසේ කෙනා තමන් මිත්‍යාසනික වාදිලා ඉන්නේ. ඒතකොට කොහොමද මම රජුරුවන් යටට ජීවත් වෙනවන්නේ? ජීවත් වීම වෙනයි. ධර්මයේ ශාස්ත්‍රයේ ශිල්පයේ වෙනයි. දැන් ශිල්පයේ දෙනකොට දෙන්න ඕන තමන් උසාසනික වාදිලා දෙන්න ඕන. පස්සේ රජුරුව නිහඬ වෙදගෙන තේරුම් ගත්තා. තේරුම් අරගෙන ඉගොස් මෙයා වැරදි කාලයක් මට කිව්වනම් මං ඕක ඉන්නේ නැහැ නම. අර කියලා දෙන්න බෑ ඉස්සරේ. කියලා මේ මිනිස්සයා තනතුරෙන් අස් කරා. ප්‍රශ්න මොකද කියන්නේ බෝධිසත්වෝ පුරෝහිත කමල තියාගන්න. ඇයි මේ දුක්පත් වුණත් මිනිස්සයා කොච්චර ඥානවන්තද මේලා කියලා. අර එතන තියෙන අබුද්ධෝත්පාද කාලයක පවා අර ධර්මගරුත්වයේ තියෙනුනේ නේද? දේශකයන් වහන්සේට ගරුත්වයේ තියෙන. දැන් අර අහලා තියෙනද සාමාවතය ඇතුළු පිරිස මේ 500ක් දෙනා බණහපු පිළිවෙත. ඒ කියන්නේ සමන්ද මල්ගේන සේවිකාව කුජ්ජුත්තරා. කුජ්ජුත්තරා මල් ශාලාවට ගිහින් මල් ගෙනාවා. හැමදාම ගේනවා ඉතින් මේ මල්. එදා එනකොට මල් දෙගුණයක් ගෙනාවා. ඉතින් එහා මොකද දද රජුල වැඩිම සල්ලි දුන්නද? නෑ නෑ හැමදාම දෙන්නේ කහවණු අටක්. මම හැමදාම කහවණු හතරක් අතේ තියන හතරකටයි යන්නේ. ඉතින් අද මොකද අටකට ගෙනාවේ? අද මං වංචානුකරණ ධර්මයක් අහගත්තා. මොකද්ද මොකද්ද? මේ විදිහට සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයක් ඇසුවා. මං අදින් පස්සේ කවදාකවත් පන්සිල් කඩන්නේ. එතකොට මිත්‍යෙ සෝවාන් වෙලා. නිකම්ම නෙමේ සිව්පිලිසිඹියා ඥානලාභිය සෝවාන් වෙලා. පස්සේ තින් සාමාවත ඇතුළු පිරිස බොහොම පුණ්‍යවන්තයන් එක්ක කිව්වා අනේ මේ මෑණියනි අපට කියලා දෙන්න මොකක් මේ බණ අපට යන්න අවසර නැහැ නෝයි ගණහන්න. එහෙමනම් මේ බණ කියන්නේ මං වාගේ කෙනෙකුට මෙහෙමනම් බෑ. මං හොඳට නාවන්න ඕන, සුදු අන්දවන්න ඕන, උස්සාසනයේක සරසලාම වාඩි කරවන්න ඕගොල්ලෝ මිටි ආස්මින්ද ඕන. ආහන් හොඳයි කිව්වා. පස්සේ තින් ඉක්මනින්ම ආසනයක් හදවලා මේ කුජ්ජුත්තරව සොඳ පැනින් නාවල සුදු අන්දවල අර උසාසනයේ වාඩි කරවලා දිසවර ඔක්කොම බිම වාඩි වුණා. මාලිගා බිම. ඉතින් බණ කිව්වා. බණ කියනකොට ඉතින් ඒ බණ අහගෙන ඒ 500ෙම සෝවන් වුණානේ. කුජ්ජුත්තර අර බලන්න ධර්මයේ දන්නේ කෙනානේ 16. ගෙදර වැඩ කරන 16 ධර්මගරුත්වයෙන් ධර්මයට සැලකුවේ ඇති. කොහොම තියෙනවා. ඊළඟට දැන් ඔතන කියන ධර්මදේශනා ගැන සංවර සීල 16ක් කියවුණා. තව අගවර තියෙනවා තව කරුණු තුනක් එකක් ඇවතුම් පැවතුම් ගැනයි. ඒ කියන්නේ හරිතේ අගිලාන උච්චාරණ වා පස්සාවන් වා කරිස්සාන්. ඒක භික්ෂුන් වහන්සේලාට විශේෂයි. ඒක බෞද්ධ පින්තු තුනක් වටිනවා. දැන් හරිත තියෙනවානේ හරිත කියන්නේ තනකොළ ගස් පැල ඇති. ඒවට මල මූත්‍ර දැමීම සුදුසු නෑ. ඒ සතුන් ඉන්නානේ. ඒ සතුන් දහානි නිසා. ඊළඟට නැචිතෝ අගිලාන උච්චාරණ වා පස්සාවන් වා කේලං වා කරිස්සාන්. එතකොට හිතගෙන නැහ හිතගෙන මේ හිතගෙන මේ කැසිකිලි වැසිකිලි යාම සුදුසු නෑ. ඊළඟට මේ හරිත වර්ග වල මල මූත්‍ර කෙල හොඳම නීතිය. ඊළාසන උදේකේ ආගිලාන උච්චාරණ වා පස්සාවන් වා චේලන් වා පරිසා. වතුරේ පරිභෝගද සුදුසු වතුරේ පරිභෝග කළා හෝ නොකළා හෝ පරිභෝගද සුදුසු වතුරේ දැන් මොඳු වතුරේ නෙමෙයි. පරිභෝගයට ගන්න සුදුසුයි කියන වතුරක ඔය මේ මලමෝත්‍ර කෙල ආදී හොඳම නීතිය. ඔයකින් ඒ අවතුන්තරකින් කොම කියනවා අවතුන්තරකින් පිළිබඳ සේකියා 29යි ආහාර පාන ගැන පොදේ 30යි ඒ ඔක්කොම 59යි ධර්ම දේශනා ගැන 16යි 75ක් වෙනුම් 75යි නේ ඒක තමයි පංචසත්ති සේකිය දැන් ඔතකින් කියවන ඇසට අපේ පරිණි බෞද්ධ වහුඟා අනුගමනය කරනවා නේ අපිට ඉස්සර කුඩා කාලේ කියලා දෙනවා මෙහෙමයි අනන්නේ මෙහෙමයි කැම ගන්න කියලා දෙනවා සේවා අපේ බුදුරජාණන් වහන්සේගේ උපදේශ ආදී බෞද්ධයන් අතර තියෙන්නේ සමහර දේවල්කින් අමතක වෙනවා නමුත් ඒ අනුගමනය කරනවා නම් ලොකු සංවරයක් සංවරයක් කණ්ඩෝ නැහැ ඉතින් අපි කොදනරේ එකට කනවා ඒක සාර්ථක දන්නවද ඒ කියන්නේ දැන් ඔය එංගලන්තේ ලාපු කාණ්ඩෙනේ එංගලන්තේට අපේ බෞද්ධ ආභාෂ ලැබුණානේ ඒක තමයි ඒගොල්ලෝගේ නීතිය පවා අපේ මිනේ නීතිය අනුව කරලා තියෙන්නේ. ඒ එහෙන් ආපු අයනේ ඒ නිසා හුඟක් දුරට අනුගමනය කරන ශිෂ්ටාචාරය. ඔයාලට කියනවා අර සාරුක්්‍ය කියලා. සාරුක්්‍යනේ සුදුසුකම්. සුදුසුකම්. දැන් එතකොට අනික් කාණේ තමයි දැන් අර මුලින් ගාථා වලින් කියවුණානේ දැන් අපි ප්‍රතිපත්ති පුරණ කාලයේ තුන විශේෂයෙන් ඇස සංවරේ, කන සංවරේ, නාසිකාව සංවරේ, දිව සංවරේ, කාය සංවරේ, වචනේ සංවරේ, හිත සංවරේ ඉතා අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපට අවශ්‍ය වෙන්නේ දැන් මේ කීප සංවරවලටත් අවශ්‍ය වෙන්නේ සතිය. සතිය. මේක සතියෙන් තමයි සංවරේ පුරුදු කරන්න පුළුවන්. සතිය නැත්තම් සංවරේ පිහිටන්නේ නැහැ. සංවරේ කැඩෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය කියන එක මේ සතියෙන් කළ යුතු දෙයක් බව විසුදු මාර්ගයේ උගන්වනවා. ශික්ෂාපද රැකීම ශ්‍රද්ධාවේ. ඒ වගේම දොරටු ඉන්ද්‍රියන් සංවර කර ගැනීම සිහියේ. ආජීවයේ සංවර කර ගැනීම වීර්යයේ. සිව්පස්ය ගැන මූලින් කටයුතු කිරීම ප්‍රඥාවෙන්, ප්‍රත්‍යක්ෂාන් කිරීම ප්‍රඥාවෙන්. ඒ කියන ශ්‍රද්ධා සාධන, සති සාධන, විරිය සාධන, ප්‍රඥා සාධන කියලා සතර සංවර සීලෙ. ශික්ෂාපද රැකෙන්නේ ශ්‍රද්ධාව නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන්. ඊළඟට ඉන්ද්‍රියන් සංවර කරගන්න සිහිය. සිහිය නැත්නම් ඉදරම් සංවරේ නැහැ. එතකොට දැහැන් ආජීවයක් කරන්න පුළුවන් වීර්යය. වීර්ය නැත්නම් ධාර්මික පැත්ත හිතන්නේ නැහැ. අනික ගන්න ආහාර පාන සිව්පස්සය නුවණින් කරන්න ඕන ඒක තමයි ප්‍රත්‍යසන්නිසු සීල. ඒකට ඥානෙ ප්‍රධානයි. ප්‍රඥාව. දැන් අපි දාන ගනවට ආහාර ප්‍රත්‍යේක්ෂා කරන්නේ. ආහාර දැන් චීවර හරි ඇඳුම් හරි ඊළඟට වාඩි වෙන මේ ආසන ආදි දේවල් ඊළඟට ආහාර මේ ගිලම්පස ජාති. එහෙනම් මේකක්ම ප්‍රත්‍යවේක්ෂාවෙන් ගන්න ඕනේ. අපි කියන හුඟාඳුර තේවා මේ පුරුදු කරලා තියෙන බොහොම ගැඹුරට මේව දැන් කියන්න ගියොත් බය වෙනවා. වෙලා ඕ නෑ එහෙම නෙමෙයි කියන්නේ. ඒක වඩා ආරක්ෂාවටයි. ඒ වඩා ආරක්ෂා නැත්නම් බුදුරජාණන් වහන්සේගේ කාලේ දැන් ඔය ගිහි පැවිදි හැමෝම වන්දන ක්‍රමයේ නෑ ඒක නෙමෙයි. අභිවාදනය කියන්නේ පසඟ පීඨා වැඳීම. පසඟ පීඨා වැඳීම. දඬු නමස්කාරය හැමෝටම නියම කරලා නැහැ සමහරු කරනවාම. ඒක නීතිගත එකක් නෙමෙයි. නීතිගත වන්දනා තමයි පසඟ පීඨා වැඳීම. ඒකට කියලා තියෙනවා ඉස්සෙල්ලා මෙහෙම හිතගෙන දොස් මුදුනේ මේ තියා අංජලි කර්මයක් කරලා වැඳලා දෙපය අල්ලලා වඳිනවා. තුන් සැරයක්. පසඟ පීඨව වඳිනවා. ඒක බුද්ධ කාලේ වන්දනාව. එනිසානේ අර වන්දනා නොකළ යුතු වෙලාවා කියන්නේ. දැන් නිදාගෙන ඉන්නවා නම් එහෙම වඳින තහන. පාදිලා නිදාගෙන ඉන්නවා නම් එහෙම නැත්නම් මේ ආහාර ගනිමින් ඉන්නවා නම් නැත්නම් වෙන වැඩකදලා ඉන්නවා නම් එහෙම වෙලාවල අර පාලන්න ගියොත් එහෙම කලබල වෙලා කරදරයක්. ඉතින් දැන් අපේ සිංහල රටේ දැන් තේරවාද බෞද්ධ රටවල් වලයි පාලා වඳින දෙන්නේ නැත්තේ සංවරය අසංවරයක් වෙනවා ඒක සමහර විට. දැන් ඉස්සර කාලේ දැන් ඔන්න කාන්තා පක්ෂයේ භික්ෂුන්ගේ පාලා වඳිනවා. එතකොට භික්ෂුන්ද සැකයක් ඇති වෙනවා අපට තාපත් වෙනවාද කියලා. බුදුරජාන් වහන්සේ උපදෙස් දුන්න එකට විනය නීතිය පෙන්නවා. මහණෙනි සදහවත් මව්වරු නැත්නම් කාන්තා පක්ෂයය වඳිනවම දෙල්ලින් අපියෙන්ද. ඒ කියන්නේ මේ ඒක අමුතියෙන් කපය හොල්ලන්නේ නැතුව හිටියොත් ආපති වෙන්නේ. එහෙම කියලා කියනවා. නමුත් අපේ සිංහල රටේ විනයගරුක භික්ෂුන් වහන්සේලා කියන්නේ අල්ලන්න දෙන්න එපා. ඒක ආපති වෙනවා කියලා. ඒ ප්‍රවේශම සඳහා. නැත්තම් Taman හරියට මේ හෙල්ලෙන්නේ නැතුව හිටියා නම් ආපති වෙන්නේ. එහෙම කියලා කියනවා. ඒකෝට ඒ නිසා වන්දනාවේ නියම ක්‍රමයේ තමයි දැන් ඉතින් බඹයක් හරි සමීප වෙලා හරි මේ පසඟ පීඨව වැඳීම. දැන් බොහෝ දෙනා එක දන්නේ නැති නිසා බලන්නේ. පසඟ පීඨව කියන්නේ මොනවාද? ඔව් දෙදන දෙවැළමේක නල්ල දීම පීඨව වැඳීම. ඒක තමයි අභිවාදනය කියන්නේ. අර අභිවාදෙත්වා උක්කුටිකන් නිසීදාපෙත්වා යාචි සම්බෝ කියලා මේ තියෙන වෙන්නේ නේ. දැන් සමහර විට සාමාන්‍යයෙන් කෙනෙකුට සිල් දෙන්න වෙනවනේ. විස්තර අභිවාදනය කරනවා. ඊට පස්සේ උක්කුටුකින් වාදලවන සිල් ඉල්ලන්නේ. උක්කුටු කියන්නේ හැමෝටම බෑ. උක්කුටු කියන්නේ මේ විලිමු දෙක ලම් කරගෙන ඇඟිලි වලින් පොළවට ස්පර්ශලා මේ අත් දෙක මෙතන තියාගෙන වැඳීම. එතකොට පොළවට කකුල් දෙක මේ සමබරත කියන්නේ මේ විලිමු ගෑවිලා නෑ. ඒකකින් ඉස්සර නම් අපි පය ගන්න හිතය දැන් නම් ඉන්නේ බෑ. දෙන්නම් නම් පුළුවන් ඕනේ. ඒ උක්කුටු කාසනේ. දැන් අපි සිල් ගන්නකොට ලංකාවේ පුරුදු කරනාම සිල් ගන්නකොට සමහර විට දැන් විනය නීතිය අනුව මේ උපසම්පදාවේදී එතකොට සාමනීර භූමියේදී උපාධ්‍යාය ග්‍රහණයම තියෙනවා. ඒවා කරනකොට උක්කුටකින් ඉන්න ඕනේ. එතකොට ආපස්සට දෙසෙනකොට දින උක්කුටකින් ඉන්න ඕනේ කියලා. ඊළඟට මේ එසේ දැරියත් තමයි දැන ගහගන්නේ. ඊළඟට පසඟ පීඨය වැඳීම තමයි අභිවාදනය කියන්නේ. බලන්න දෙන්නේ නැද්ද? ඔව්. අත් දෙක තමයි එස නල්ල පැත්තට ගත්තර කමන්නේ බිම තියාගෙන. අත් දෙක දිග ඇරලා. නල්ල දෙන්න. නෑ. අද දෙක බිමට තියන. ආනන්ද හරි. ඈ? ගලමිට ගෑවෙන්න ඕනේ. ගලමිට ගෑවෙන්න ඕනේ. දැන් යමක් අපි දැන් අපි හිතමු දැන් තායිලන්තයේ රජුරෝ සංඝයාට දාන පිළිගන්නවා දන ගහලා ගිහිල්ලා. එකක් පිළිගන්නලා පසඟුවට වඳිනවා. අයත් එකක් පිළිගන්න වඳිනවා. එහෙම වෙලාවේදී අත මෙහෙම තියන්න මෙහෙම තියන්න ඕනේ. දැන් යම්කිසි දාන වස්තුවක් නැවත අල්ලන්න තියෙනවනේ. නැවත දාන වස්තුව දැන් එක දාන වස්තුවක් පිළිගන්නවා වැන්දා. අයත් නැගිටලා දාන වස්තුව පිළිගන්නවා වැන්දා. එහෙම වෙලාවේදී අද දෙක මෙහෙම තියවොත් දුවිලි හරි පොළොවේ තියෙන දෙයක් ස්පර්ශ වෙනවනේ. ඒ නිසා මෙහෙම තියන්න තියෙනවා. අන්න ඒක තමයි වැදගත්. එතකොට ඒ අවස්ථාව අනුව අනිත් වෙලාව මෙහෙම කියලා වදින පස්ස දෙවොද නැත්නම් පැදුරොද මෙහෙම කියලා කලසොද කියලා වදිනවා. ඒක නිසා තමයි වැඳීමේදී මේ යමක් එලා ගන්න කියන්නේ. ඒකෙන් ආනිසංස කුඩා දඩියෙක කොට හතර වැඩි හිටියන්නේ පහයි. ඒ ආයු වන්නෝ සුඛං බලං කුඩා දඩියෙකට. වැඩි හිටියෝ නොනින්න කරන්නේ. ඒක ආයු වන්නෝ සුඛං බලං ඥාන. ආනිසංස පහක් ලැබෙනවා. දැන් ඒකට එන්නේ නැති වෙනවා අපි වැඳීම ගැන එක ප්‍රශ්නයක් අහන්න. ඒකටත් උත්තර ලැබුණා මම නැගිටිනවා. ඒ කියන්නේ අපි වන්දනා කරන්නේ මක් නිසාද? නිහතමානී වෙන්න වඳින්න ඕන තැන තමයි ඉස්සලා තෝරගන්න ඕන. යම් කිසි කෙනෙකුට වැන්දොත් මගේ මාන්නේ ඒ අත ගන්නවනම් වඳින සුදුසෙක් නෙමෙයි. මගේ මාන්නේ ගන්න මගේ මාන්නේ පොළොවටම දා. දැන් බුදුරජාණන් වහන්සේට කොයි කෙනෙක් වැන්දා, රජ කෙනෙක් වැන්දා, සබ්දෙවිඳ වැන්දාත් මාන්නයක් ගන්න නැහැ. උන්වහන්සේ නිහතමානීනේ මාන්‍ය සම්පූර්ණයෙන් නැති කළනේ. එතකොට උන්වහන්සේ වන්දනීයයි. උන්වහන්සේගේ පාමුලපියෙන් වඳිනවා මේ සංසාර දිගෝ කලක් පතා මා මහ මෙලමින් උසගෙන ආපු මාන්නේ එතන තියෙනවා. එතකොට නිහතමානී වෙනවා. දැන් නිහතමානී වීම තමයි එතන ඇත්තට ආචාර සීලය. එතකොට සීලයක් කියනවා වන්දනා කියන එක ආචාර සීලයක්. චාරිත්‍ර සීලයක්. ඒකම තමයි සිතේ නිහතමානීකම පිළිතෙනවා. ඒක තමයි මේක ප්‍රධාන ආනිසංශ. ඊළඟට අනිත් කාරණේ නිරෝගී වෙනවා. වඳින්න වඳින්න නිරෝගී වෙනවා. ඒ ළඟදී ඒක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මේ අවුරුද්ද ගොඩක් ඉස්සර මේ අවිස්සාවේල පැත්තේ ආරණ්‍යක භාවනා මධ්‍යස්ථානක ස්වාමීන් වහන්සේ නමක් මාහෝ මෛත්‍රී කියලා. ඉතින් මට කිව්වා දවසක් ස්වාමීන් වහන්සේ මට ගොඩාක් ඉස්සර සිංහ අමාරු කීමේ සමාරු තිබුණා. දැන් මට සනීපයි මොකද? උදේට හවසට විනාඩි 45ක්ම වඳිනවලු. කොහොමද වඳින්නේ? එක එක ගුණයට වෙන වෙනම ඉසපාත්කල වඳිනවා. අරහන් ගුණයට වෙන වඳිනවා, නව ගුණයට වෙන වෙන වඳිනවා. ඒ චුද්ද සඥාන වලට එක එකක් ගාන වෙන වෙන වඳිනවා. එතකොට තෙසත්තා ඥාන එක එකක් ගාන වඳිනවා. මොහොම ගණන් කළා බැලුවාම 137ක් වඳිනවලු. එතකොට වඳින්න වඳින්න ව්‍යායාමයක් නේ. දේශෙන් උන්වහන්සේ දැන් නිරෝගී. දැන් අර බුද්ධගයාවේ ලාමවරු වඳිනවා ලෑල්ලක් කියන්නේ දැකලා ඇති. ඒ ලෑල්ල ගෙවිලා තියෙන සමහරව වැඳලාම. ඒ මෙහෙම දිගා වෙලා වඳිනවා. වඳින්නේ මේ නාගුණ වැල්ලක් අතේ තියාගෙන. ඒක එකක් එක රැළයක් ඇඳලා එකක් වින් කරන එක ඇටයක්. 108 වරක් වඳිනවා එක හුස්මට. හුදට දාඩිය දාන. ඉතින් ඒකෙන් ඒත් හරිය නිරෝගීනේ. ඒ වගේ වන්දනාවෙන් කායික නිරෝගකම ලැබෙන නිසායි ආයු වන්න සුඛං බලං ලැබෙන්නේ. ඒකයි නිරෝගකම ලැබෙන වන්දනාවෙන්. ඒ නිසා මේ ඒ ආනිසංස රසක් ලැබෙන්න හේතු වෙන අභිවාදනේ. ඒකට දැන් ඔය කාරණා ගැනත් අපි මතක තියාගමු. ඉතින් කාය සංවර, වාච සංවර, මනෝ සංවර කියන මේවා අපි කාට කාටත් තියා දෙන්න වටිනවා. එතකොට දැන් අපේ සීලයෙන් අපිට සංවර සීලයක් වුණා. දැන් අපි මොකද සංවර වැඳගෙන ඉන්නවා. සංවරව වාඩි වෙනවා, සංවරව කතා කරනවා, සංවරව ඉරියව් පවත්වනවා. එයින් අපේ සීලයක් පිරිනවා. සංවරය කියන එක සංවර සීලයක්. සංවර සීලය නිසා ශික්ෂාපද ආරක්ෂා වෙනවා. දැන් මම හිතෝදේ කියා දෙන්න බලාපොරොත්තු වෙනවා සංවර සීල පහ. අද දැන් කියන්නේ කිව්වොත් ඊළඟට වැඩසටහනට බාධා වෙනවා. දැන් අපි සමාදන් වෙන ශික්ෂාපදයක් පාසා සංවර සීල පහක් දෙකින් ලැබෙනවා. මේ හේතුවදී සමහරුන් දෙන්න වෙන්නේ නැහැ නේ. නමුත් මේ වෙලාවේ වෙලා ගත වෙනවා. දැන් උච්චාසනෙ කියන්නේ පමණක වඩා උස්සු. උස් පමණක වඩා කියන්නේ බුදුරජාණන් වහන්සේ නියම කරලා තියෙන අත්තංගුල පාදකං සුගතංගුලේනි කියලා නීතියක්. මස් අත්තංගුල පාදකං සුගතංගුලේනි. දැන් ඇඳක් කුටුවක් වැනි දෙයක් හදනකොට සුගතංගුලෙන් අඟල් 8යි. සුගතංගුලෙන් අඟල් 8යි කියන්නේ දැන් අඟුල් කියන්නේ මේ ඇඟිල්ලක පළල කෝදුවල නෙමෙයි. දැන් මෙහෙම ගත්තම අඟල් 4යි. සුගත් අඟලෙගේ දෙක අපේ අඟල් 3යි. සුගත් අඟල කියන්නේ මෙහි අඟල් 3යි. එතකොට සුගත් අඟල් 8වරක් 3 24යි. මෙහි අඟල් 24යි කියන්නේ හරියටම වියත් දෙකයි. දැන් අපේ වියතට ඕන මෙහි අඟල් 12ක්. එහෙම ඇඟිලි අඟල් 12ක් යනවා වීතක. සාමාන්‍ය කෝදු අඟල් 9යි. එතකොට ඈ වඩුවේන ඒක තමයි. ඒක තමයි. එතකොට සාමාන්‍ය අඟුල් අපේ අඟුල් අඟල් කියන්නේ ඒක අඟුල්. අඟුල් නේ මේ මං කියන්නේ දැන් 24ක් ගියානේ. ඒ 24 නම් ඒ අඟුල්. එතකොට කෝදු අඟල් 18යි. තොරියන් එකම ආරයි. ඈ තියෙනයි. ඉතින් රියනක ඔසගන්නේ මේ විත්තමේ යට. දැන් මේ තියෙනවනේ මේ පුටුව මේ විත්තමේ යට කකුල තමයි යන්නේ. විත්තමෙන් උඩ තියෙන දවක් ඒ වගේ මේ කුසෙන් ආදියාමක් ඒවා එල් මිම්මක ගන්නෑ. ඒ කුසින්නත් පුළුවන් පාත් වෙන්නත් පුළුවන් මේ කකුල තියෙනවනේ වැඩිම ගන්න මේ රියනක්. තේස අඩු වුණාට කමන්නේ. තේස වැඩි වෙන්න බෑ කෙසෙන් ගත්තා. ඒක තමයි උස ප්‍රමාණය සැලකන්නේ. ඒ හැරෙ දැන් වාඩි වෙන කුසන් වර්ග තියෙනවානේ. මෙත්ත ආර්ධේවා ඒවා තියෙනවා 21ක්. අටපාසන 21ක් තියෙනවා. ආස්තරණ එතකොට බුද්ධිරි මෙත්ත 21ක් තියෙනවා වර්ග ඒවා ඔක්කොම කියන්නේ මේ ලෑ. එයින් දැන් අද කාලේ බොහෝසෙන් පාවිච්චි වෙනවා නම් මේ කුළුම් ගුදිරි කුළුම් කොට අන්න මහා ආසයන. දැන් මේ වගේ ඒවා පුළු නෙමෙයිනේ. මම මේ සාමාන්‍යයෙන් අර එක එක වර්ණ. ඔව්. ඒක පුළු නෙමෙයි නිසා ඒක උච්චා මහා සායයට වැටෙන්නේ. ඒ නිසා දැන් මේ ආසන දැන් මේවා පාඩුනා කියලා ශික්ෂාපද කැඩෙන්නේ. ඒක උසා ප්‍රමාණය දැන් ශ්‍රීරස වැඩි නම් මේ කකුල ඒක කපන්න ඕනේ. කපලා ගත්තොත් හරි. නැත්තම් අනේ අනිත් පැත්තට වල ගන්න. ඈ? ඔව් ඔව් ඒක තමයි. අර ව්‍යාල කියන්නේ දැන් සිංහ රූප, යාගර රූප, කොටි රූප ආදී කකුල් වල තියෙනවනම් ඒවත් මහා සයන්ත වෙනවා. ඒක උච්චාසනයේ මහා සයන. එතකොට සතුම රතු පාට ආස්තරණ රතු පාට වියන් සතු කොට ඒවත් මහා ආසයන්ට වැටෙනවා. කොහොම තියෙනවා? මේක පීතා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ਸਰව අප්‍රකාරයෙන් සිදු කරගත් කුසල් දෙලින් සෑම දිනාගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේ දෙලව ජයගෙන ඇතෝ බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සෝ පිණිස හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා සබා ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දා පචායින චත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන් සුඛං බලං ආයුරෝග්‍ය සම්පති සංග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතු අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.